maham hude gude gala mehil kirne vene sunam mahagas adabekila gedora bimata samatala lakshaganan atara mangunam nagena hiradasin asuli sulanga viyaruin kaswelamba ragena hamuwa mahadal kuluda peralamin vau bemi pupula helamin viyaru sulanga umatuwa natuwa මඩ කලපුව අම්පාරේ පොළොන් නරුව සමන්තුරේ මේ හැම නගරතියෙන් යට වුණේ මන්නාරම කන්තලේ පුතුවිල් සාකල් මුනේ නටඹුන් වගේ ඇතට පෙනුනේ දිය බිඳක් බොන්න නෑ කන්න කිසිත් ගන්න නෑ හාමතෙන් දවස් පසුනේ ඉහට හෙවනන සමාරු ආගියාතන මලකඳන් එකට වැලලුනේ මේ විපතාශාලා ලක්වැසි සැවම එකතු වෙලා පීට වන්න පෙරමුණ ගත්තා විදේශවලින් ඇවිල්ලා සහනදාරගෙනල්ලා අපිව සාගතේ මුදවා ගත්තා මඩ කලපුව අම්පාරේ පොළොන් නරුව සමන්තුරි මේ හැම නගරදියෙන් යට වුණේ මන්නාරම කන්තලේ පුතුවිල් සාකල් මුනේ නටඹුන් වගේ ඇතට පෙනුනේ යුරු තල ගලා ගියා මාතරගම් කොමලි නිල් බලා නෙතර සිටිය අය කැඳව මරු තුරුලට අරන් ගියා මුළු සිරිලක දුකේ ගිල් බලා වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට නොයෙක් දෙසින් සෙනඟ පැමිණුණා නිල් බලා ගඟ ඔසේ ඕටුවට නැගී සතුසේ සමරෙකුට යන්නට හිතුණා සයිබල් පොටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමන ඔය දිය රකුසයි ගඟමැද මරුවයි ජීවිත ගණනක් බිලිගත්තයි ප්‍රේමවතී මනම් පෙරේ තරුණිය කතර ගමේ විසු රූපරජිනිය පතිවත කෙලස්සලගේ මැරුවේ තුරසනෙක් වගේ ඒසිත් පිත් නොමැති උදවිය මනම් පෙරින් මේ සුන්දර රූපරාජිනි ඇව සොය හදිසියදී එකක් පැමිණුණි කර කියාගන්ට ඇයට බැරිවුණි ඒ නිලධාරින් ඇකැඳවන් යන්න සරසුනි මේ ලෙසමගෙන යන්නට කළ වරද කුමක්ද ඒයි මනම් පෙරි කකා නැතුව එනවද නැත් අක මැත්තෙන් වූ ඇයට යන්න වුණා නෙසිද ඔය පාලු කුටියට ඇකැඳවන් ගිය මන්ද සාලි ස්වසත් ගීත ගැයු කෝකිල දේවි සෝදුක් මවා වියෝගුණා රුක්මණි දේවි වාව ගන්න මේ දුක කාටක් බැරි වේවි කලා රැජින නිසලව සාමෙන් සැත පේවි සවන පිනන මියුරු හඳින් ගීත ගයාලා කලාකාමි රසික දනන් හදපු බුදාල නිලම්බරේ තරුව විරස කරලිය ඔපර නොසිතු ලෙසට රුදුරු මරුට දිවිය පුද කර පුරා දසක හතරක් මුල සුන හොබව මිල රිදීතිරය කිලුරු නොලද ඇය විය රැජින පාලු සොහොන් පිටියට තනි වී නිදර පතලිමි මොක්සුව ලැබෙන්න ඇයට නිතින සාලි ස්වසක් ගීත ගැයු කෝකිල දේවි සෝදුක් මවාබියෝ වුණා උක්මනි දේවි වාව ගන්න මේ දුක කාටත් බැරි වේවි කලා රැජින නිසලව සාමෙන් සැතපේවි කන්දේ අපුන මහවනන්තරේ දීසියට ආශ්‍රන්තරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ සුමිලංකාසේ මස් කෙලිය ප්‍රදේශේ රෑ දහයට බදාදා දවසේ එන පාරක්සේ පුපුර දෙදරුවාසේ කිසිවෙක් නොදැනැති රහසේ එකසිය අනුවැක් දෙනෙක් ගෙන ආශයානයක් අපරේට වුණා අලු ගොඩක් වන්දනා පිරිසක් අතර ගැහනු පනස් නම දෙනෙක් මාරුවර ගත්තනෙ බිල්ලත් කන්දේ ඇපුන මහවනන්තරේ දීසියට ආසන්තරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ දවස් ගණනක් තිස්සේ මලකඳන් කැලැඹේ අස්සේ සෙව්වනේ ද අපේ කට්ටිය කලකට පස්සේ ලැබුණ බ්ලැක් බොක්ස් එක අයිසි නෝත් මේ කළු පෙට්ටිය කළු පෙට්ටිය ලැබුණා තේපටි කෑලි තිබුණා නමුත් මේක මට අභිරහසක් වරද හෙලිවුණා මොකද්ද කියලා වැටුණා එක යාත්‍රී කරන දෝෂයක් කන්දේ හැපුණ මහවනන්තරේ දීසියට ආසන්තරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මාරුවා කලමිතුරේ බේරෙන්ට බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ නරුවේ පොඩිවිජේ වෙදින වදින පොඩිවිජේ දැඩිය දිපෑ පොඩිවිජේ ගැලේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහු බැඳ ගියා පලකම් පල දියා මරුත විලී වුණා ගෙන යන්නට බැරි තැන පවුලක බර පොඩිවිජේ කළේ ගමට හිරිහැර පැත්තෙක වෙඩි සද්දෙ හොඳින් හුරු කර පර සිද්ධ වුණා හද පිටිසර මව්පිය සොයුරු සොයුරු යන් රැක ගන්නට වෙහෙසුණා විඳ දුක හිමි නැති සපතක සිහිනය දැක දැක දරුණුයි කළ සැහැසි කම්තික පොළොන්නරුවේ පොඩිවිජේ වෙඩි නොවදින පොඩිවිජේ දැඩි එඩි පෑ පොඩිවිජේ ගැලේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහු බැඳ ගියා කළ කම්පල දියා මරුත බිලි වුණා ගාන්තා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙන් පිට කරඬුවා අරගෙන යන්නේ ගාන්තා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙන් පිට කරඬුවා අරගෙන යන්නේ මේ රහර එන කල බලන්ට හිටිය පුල පුල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල poli pute casuele, binde gena diue bala bale. La mai terra puna, mau pio vela puna. Pae dua mina, samahalu evata pera luna. Tabak boho dena, ayo atara manguna. Puho aya meruna, poli darua peguna. Kevisi tappu, kalita natua manappu. Atek kulappu, une hedi raza valippu. Ek kouwa manappu, kundata bila kasippu. Hinduen enappu, parata aliya kulappu. Ganta nage, abata esenne. Astira jeng pita karandua aragena yanne. Ganta nage, abata esenne. Astira jeng pita karandua aragena yanne. සනිවා ගනු විසිනා සතුටින් රස බැලුනා පද මත සුමීරි පානි ලය පුරවා විස නැගුණා සිහි විකලෙන් නැටුණා ජීවිත මරුවට බිලිබුනේ දුතු දුතුවන් සතුට කරන දීබඩු ගැන රට හඳුනන මොරටුව නම් පුරවරයේ ධන මන රසයෙන් පිනවන සුමිලිරු වේ මස්තැන විසවි බෝධනන් මියගිය Sondina, manabinana, madupane tasitu lobina, visamasten pila samaru. Kupina, pananasuna, mitail visapeuna, nomalat anda vena bicycle. අයෙක් දෙනෙත් අඳව සැවයි කෙනෙක් විලාපයන් දසතින් ඇසුනේ දරුවන් හැරගියා පියෙක් සොවින් කැවෙයි මාළුම බක් අලු පොඩි වැල් අවට එසරුනේ පොරල වැල්ල කටුවාවල මොරටුව විල්ලෝර බස්ස දරු මල්ල හඬා වැලපුුණා මොරටු මුල්ල දංගොඩ විල පාන දුරය කෙසෙල් බස්ස හැම දැසින් මරුට බිලිබුණා Sondina, manabinana, madupane tasitu lobina, visamas tenbila samaru. Kukina, pananasuna, mitai visapeuna, nomalat andavena baisiguru. Masiti nale puda soka sada dini banda Erik bachu akara manguna Adara enviyaru vela jivita sunu visinu kala Erik bachu dukata baktuna අමතර පැන්නේ එරික් බචෝ ගැන කියන වාසනු ළමයිනි සීලේ හොඳින් රැකගෙන සිටි බචෝ තරුණට ආලෙන මැති මාලය වැටුනාලු බෙල්ලට ආලෙ වැඩි නිසා මව්පියන්ට රහසේ කාලේ ගත කෙරුවේ බචෝ කෙල්ලගේ නිවසේ එරික් බචෝ මේ අඟනිට බැඳගෙන ආලෙ මලක් සෙම ලොව් කරමින් සිටිය දෙවේලේ කලක් මෙසේ ගත වෙනකොට ආලෙ කරමිනා එරික් බචෝගේ කරුමෙට රක්ෂාව නැති වුණා මාලින් ලොඩවයික් බචෝගේ හුව ඇති අඟනි ඩාලින් කිය කියා හිටපු බචෝ පාවුනි ප්‍රේම සිතින් නාලෙ පුදා සෝක සදා දීනි බඳා එරික් බචෝ අතර මං වුණා ආදරයෙන් වියරු වෙලා ජීවිත සුණු විසුණු කළා එරික් බචෝ දුකට පත් වුණා බලන්න ආස එනමුත් නොලබිනු වීසා ඉතින් ඉතාලියට යන්නේ කොහොමද මේ එන්න මේ දුක ඉවසා දරන්න බැරි වුණු මිනිසා පිස්සු ඇතෙන එකක් පුදුමද ඒ රූනේ කොල්ලා මුළු ලෝකෙම හොල්ලා දරු සෙනෙහස හදේ මෝරලා ජම්බෝ ජෙට් එකේ නැගලා දිවි පර දුවට තබාලා නව දිලිපුවෙන් ගමන අරඹලා වන්දමන් ඉතිහාසයේ පිටුවක් පෙරලා සිව්ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා අමානුෂකමයි දක්ෂකමයි එකට එක්කලා දක්ෂ හැටයි අඹුදරුවොයි ගන්ත බේරලා සේපාල ඒකනායක සේපාල ඒකනායක සේපාල ඒකනායක සේපාල ඒකනායක මෙතන කොතන ගියත් ඇහැට පෙනෙන රත්තරන් ඇඩකඩුවට පළඳින තරු නියතෝබින රත්තරන් මාලවලලු මුදු කරා සාදගන්න රත්තරන් රන් කරුමම සාදන බරන හරි ඉස්තරම් ඔබේ පෙම්වතිය ගැගෙල සරසන්න රන්මාල සාදව ගන්න ලක්ෂණ තව තව වැඩි වන්න පළඳින මේ මං සදු ආබරණ මෙමට රංකටයක් ඔබයක් නැති හැඩවඩද සාදවදමි මෝස්තරයෝ බල කැමති වේස වෙල වැඩ කෙරුවත් ලැබෙනේ නම් සුළු මුදලකි දුප්පත් මගේ අතින් නිමවු අබරණ රජවරු පළඳකි අතන මෙතන පුතන ගියත් ඇහැට පෙනෙන රත්තරන් ඇඩටරුවට පළඳින සරු නියතෝබින රත්තරන් මාලවලලු මුදු කරාබ සාදගන්න රත්තරන් රන් කරුමම සාදනහ බරන හරි ඉස්තරම් ඔබේ පෙම්වතියගේ කෙල සරසන්න රන්මාල සාදව ගන්න ලස්සන තව තව වැඩි වන්න පළඳින මේ මං සැදු ආබරණ ආසි අති නැති අය කිය හැකි මට දුරතියන් මංසුරයා අසු වුණොත් මෝඩයා මම අකමැති පොලිසිය ඇති මාසුයන් ඥානවන්තයා මම පොකට්කාරයා මං මිත්‍රයා පිට පොකට්කාරයා මම සුරයා විෂගෝර සර්පයා විතරම ගැවසෙන්නේ බස් ඇතුලේ මල්ලියා මගෙන් බේරි ගියොතින් පුදුමයක් මිත්‍රයා අනුන්ට ගිනි ගෙඩි දෙන මම පොකට්කාරය මලට වාහන බඹර රොන්නගෙන අරීද නරියට අසු වුණොත් කුකුල බේරිලා යයිද පොකට් පෑන් හොලට ගහන එකයි පුරුද්ද කවුද මගේ රැකියාවට වෙන්නේ විරුද්ධ කාසි ඇති නැති අය කිය හැකි මට දුරතියන් මංසුරයා අසු වුණොත් මෝඩයා මම අකමැති පොලිසිය ඇති මාසොයන් ඥානවන්තයා මම පොකට්කාරයා මං මිත්‍රයා පිට පොකට්කාරයා කොරන අපගේ රටේ ආචිලටයි ගෑවද ශූන් ලේස් එකක් ගන්න කොටුවේ ගියා බලබව ෂෝ කේස තුල ඉන්නව පන පිටි නෝනල වඩක් නැතුව උගක් තරුණ අතර මං වෙලා ඉඩක් කොහෙද කැෂියර් වරුත් රටේ නෝනල උයල පියල දරුව බලා ගන්න කවුරුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද ඕනවරුනි කිව්වට එපා වෙන්න විරුද්ධ පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැණිට යුතුද පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැණිට යුතුද සැමියා සිතට සෝකයි ඔහුට මහමග සිඟවනක් අත්විය අන්දයාද කන වැලගෙන කවුද යනලිය ඒ අගනිය මාතෘභාරිය කෙයින් ගෙට ඇමිදෝප දූප සොයසුය කොටවති අය කේලම් කිය කිය සැමිය විඩාවි ආකල ගෙදර ගෝරිය ඒ අගනිය වලක බාරිය මතගෙනෙන් මාලය මතගෙනෙන් සාරිය අන් කෙනෙකුට කරයි ආලය සිතේ කෝපය දරුවන්ට සෝකය එන දෙයි මේ වලක බාරිය ගල් කිසේ මෝදු වෙරළේ ඉරිදට ගීම් බලන්ට ඉරිදට නාල බලන් ගල් කිස්සේ මෝදු වෙරළේ ඉරිදට ගිහිම් බලන්ට ඉරිදට නාල බලන්ට ලක්ෂණ ගෑනු ළමයි කිඳුරිය වගේ වෙරළට ගෙනෙනවා මංගල යෝගේ අතුවල් අල්වා මුහුදට පැනලා ඥානව ඇත පීනලා පාදි පෙරලනවා වෙරළේ පොඩි වුන් කාදි නටනවා සමහරු විනෝදෙන් චූටි බබාවා වැල්ල පාගලා ජුවන බබායයි කියාලා ගල් කිස්සේ මුදු වෙරළේ ඉරිදට ගිහින් බලන් ඉරිදට නාල බලන් ගල් කිස්සේ මුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්ට ඉරිදට නාල බලන් ගල් කිස්සේ මුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්ට ෂෝට් ලී උදාලා නාල බලන්ට ෂෝට් ලී උදාලා නාල බලන්ට ෂෝට් ලී උදාලා නාල බලන්ට ෂෝට් ලී උදාලා නාල බලන්ට ෂෝට් ලී